අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සබ්බං වූ භික්ඛවේ දේති සාමේ සංසුනාත කිංච භික්ඛවේ සබ්බං චක්ඛුං තේව රූපාච සෝතං සද්දාච ගානං ච ගන්ධා ච ජීවා ච රසා ච කායෝ ච පොට්ඨබ්බා ච මනෝ ච ධම්මා ච ඉදං උච්චති භික්ඛවේ සබ්බං ති. ධර්මානුශාසනාව සවන් දීමට සූදානම් වෙන සදාතර පින්වත්නි, ඇතැම් සවන් දෙන පින්වත්න්ගෙන් අපට දැනගන්න ලැබෙන කරුණක් තමයි සමහර අයට මේ බණ තේරෙන්නේ නැහැ කියන එක. ඒ මොහොතක් ගැඹුරින් හිතලා බලන්න. ධර්ම ශ්‍රවණය කිරීම කියන මේ ප්‍රවණතාවය අපේ රට තුළ සවන් දීමකට සීමා වීමට හුරු කරගත්ත දෙයක් බොහෝ දෙනා. ආව සතුට වෙනවා, සාදු කියනවා, බණ නම් හොඳයි කියනවා, තේ බීලා ලිදර යනවා, මෙයා ඉන්හාට යමක් ගන්නට, ඉන්හාට යමක් තේරුම් කරගන්නට හුරු නාය අදුයි. අප යමක් තේරුම්ගෙන තිබෙනවාද? අපේම මගේ යමින් සිටිනවා. අප ධර්ම දේශනා කරමින් යෝජනා කරනු ලබන්නේ ඔබට ඒ තේරුම්ගෙන එමමගේ යන්නට ඉන්න කියන එකයි. එමමගේ යන්නට එහෙමනම් තේරුම් ගන්න අවශ්‍යයි. එන්නේ තේරුම් ගැනීම නැමැති කොටසට යන්නට පුළුවන් හැකියාව බොහෝ දෙනාට නැහැ. කවිබණ්ණාසාව සත්‍යතු වන්නාසේ ජාතක කතාවක, චරිත කතාවක තියෙන කතාන්තරයක් අසා සිද්ධියක් දෙක බලා සිටින එතනින් එහාට ගමන නිමාස කරනවා. ඊට වඩා ගැඹුරක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා. එනිසා ඔබ බණ අසන්නට හුරු වෙන්න ඕන. කිසියම් පින්වතෙකුට හෝ පින්වතියකට මේ පිළිබඳව ගැඹුරව තේරෙනවා නම්, උන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ව භාගපත ප්‍රභාව කියලා. එමත් නැත්නම් දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. පින්පව් විපාක විශ්වාස කරගෙන පවෙන් හැකි තාක් ඈත් වෙලා යහපත් දේවල් කරමින් එකතැන රැඳෙන්නේ නැතිව, එපමණයි කියලා සෑහීමකට පත් වෙන්නේ නැතුව විමර්ශන විමසම් නොනින් ඉස්තරන්න තවෙ හාට ඔබට එන්න තිබෙනවා. බ්‍රාහ්මණ වර්ගයේ බුදුරජාණන් වහන්සේ හමුවෙන් තාපු බමුණු පිරිසක් බුදුන් වහන්සේට කරපු විස්තරයටදී උන්වහන්සේ ලස්සන උත්තරයක් දීලා තියෙනවා. ඒ කාලේ නම් ආයුෂ 120ක් ඉඳලා තියෙනවා. අවුරුදු 120ක පමණ බමුණු පිරිසක් තමයි එවදී බුදුරජාණන් වහන්සේට මතක් කරලා තියෙන්නේ. අපේ ආය කාලේ නම් දැන් ගෙවිලා ගිහිල්ලා ඔබ වහන්සේ වදාළ දේවල් අපිට දැනගන්න බැරි වුණා. අපේ සිත සංසීමට අදාළ වෙන ධර්මයක් දේශනා කරන්න කියලා. මෙන්න මෙතනදී උන්වහන්සේ වදාළ වචනය ඉතාමත්ම ගැඹුරු වටිනා වචනයක්. ඔබ දැන් තුන් කාලේ ඉක්මවා ගියාය. දැන් ඔබට කරන්න තියෙන්නේ තරලෝ යහපත සලසා ගැනීම සඳහා පිනක දහම කියලා දෙන්න කියලා. මේ තුන් කාලේ ඉක්මවා ගියාය කියලා කියනකින් කියන්නේ බුදු දහම තේරුම් ගැනීමට අවශ්‍ය ආයු කාලේ ඉක්මවා ගියාය කියලා. නව යවුනේ, බද්ද යවුනේ, අග්‍ර යවුනේ කියලා මම මේකට වචන තුනක් ධනපතින් අරන් තේන්න ලක්ෙදිනවා. එතකොට අද නම් ඒක 120ක් නොවෙන්න පුළුවන් 80ක් 85ක් වෙන්න පුළුවන්. ස්කන් නොපෙනෙන යමක් වටහා ගන්න බැරි නෝන අඩාල වූ මොහොතකදී ඒ කොටසට යන්නට බෑ. පීඩාවෙන් රෝගී තත්ත්වයකදී මේ කොටසට යන්නට බෑ. ඒ නිසා තේරුම් ගන්න තුනේ ඉබඳු අය අර බුදුන් වහන්සේ වදාළ පරිදි හැකිතාක්කට තමන්ගේ සිත පවෙන් ඉවත් කරගෙන යහපත් දේවල්. යහපත් දේවල් කිව්වහම යහපත් දේවල් කරාම මට යහපත් දේවල් ලැබෙන්න ඕන කියන බලාපොරොත්තුකින් නෙමෙයි. පරාර්ථ චර්යාව යන්න හැකි යහපත් සඳහා කටයුතු කරන්න ඒ තුළ ඔබට ඔබේ ඊළඟ භවය සූතක් කරගන්න පුළුවන්. නමුත් ඒ කියවන තියෙන්නේ කාටද කියලා හොයලා බලන්න. උන්වහන්සේ වදාළ දේ නොතේරෙන අයට. තේරෙනව නම් ඒක නෙවෙයි කරන්න ඕනේ. අර තුන් වයසින් එක් වයසකදී ඒ තේරුම්ගෙන මේ ජීවිතය තුළ ඒ ගමන යන්න, අනුගමනය කරන්න. ඒ අනුගමනය කර ගැනීම තුළ ලබන්න පුළුවන් සුවය අරට වඩා විශාල එකක්. අනුගමනය නොකිරීම තුළ ලබන සුවයට අපි කතා කරන්නේ වාසියෙන් එකයි කියලා. අනුගමනය කිරීම තුළ සම්පූර්ණ කරගත හැකි සුවය 16න් 15ක් කියලා. ඒ නිසා ඒ තේරෙන්නේ නැහැ කියන වචනේ අරගෙන නතර වෙන්න හිතන්න එපා. ඔබ යහපත් කෙනෙක් නම් තවදුරටත් ඔබ යහපත සොයාගෙන ඉදිරියට යන්නට කල්පනා කරන්න. එවිට ඔබට ක්‍රමයෙන් ඒ පිළිබඳව පැහැදිලිවම ඇති. අපි නව කුසින් බිහි වෙලා කිසිවක් දැනගෙන නෙමෙයි මේ අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ. බෞද්ධ පෞලක ඉදිරියලා ස්පාසලේ බුදු දර්ශනය පුත කියෝලා ඉතර අපට පිළිගන්නවා. නමුත් අපි අද ඇවිත් ඉන්න ඉදිරියට සොයාගෙන. අන්නේ වගේ ඔබ හැම කෙනාට තුලත් ඒ සොයාගෙන යාමේ ඕනකම විමර්ශන ඥානය පියාගන්න. එතකොට ඔබට සොයන්නාට සම්භවී කියන වචනේ කවදාහරි දවසක සත්‍ය වෙන දවසක් වෙනවා. දින කීපයකින්, මාස කීපයකින්, අවුරුදු කීපයකින් හරි ජීවිත කීපයකින් හරි අවසන් වශයෙන් දැක්කා. අද අපේ ධර්ම දේශනාව ටිකක් ගැඹුරු එකක්. ඒ නිසා තමයි මේ මා පූර්විකාවක් සපයලා හිටියේ. කලෝපර බුදු පියාණන් වහන්සේ සංවිතනිකයි සලායතන වර්ගයේ දේශනා කරලා තිබෙන සූත්‍රයක් මත හමු වෙ තිබුණා. ඒකට කියන්නේ සබ්බ සූත්‍රය කියලා. සබ්බ කියන වචන තේරුම සියල්ල. එතකොට සියල්ල කියුවහම ඔබට කිසියම් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට සරුවඥ කියන වචනේ යොදලා අපි තමයි සියල්ල දත් කියලා. ඒ දත් සියල්ල කොමද්දයි ත්‍රිපිටකයේ හදාරන් නැතිව කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඒක විශේෂ කරුණක්. එතකොට අපි ඒක පරිවර්තනය කරගනු ලබන්නේ අප දන්නා දැක්මෙන්. මේ ලෝකේ පවතින බාහිර ලෝකෙත් පවතින සියලුම දේවල් ශාස්ත්‍ර, භූමි ශාස්ත්‍ර, ගුවන් ශාස්ත්‍ර ආදී වශයෙන් ගත්තාම විදලා තියෙන මේ සියල්ලම උන්වහන්සේ දැනගත්තා කියලා තමයි අපි කල්පනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒ දේශනා ක්‍රීම තුළ පවතින්නේ උන්වහන්සේම වදාරනවා මාත් එදත් අදත් ඉදිරියට. දුකක් දුකට හේතුවක් නැති වූ තැනක් මාර්ගයක් දේශනා කළා. උන්වහන්සේ ඒ තුළ තමයි හිටියේ. ඒ තමයි උන්වහන්සේ දේශනා කළේ. එහෙනම් මෙවැනි සත්‍යයක් අරදී එදත් කළ අපි ත්‍රිපිටකයට යොමු වී බලන්න ඕන උන්වහන්සේ සියල්ලයි වදාළේ කුමක්ද කියලා. අන්න එතකොට තමයි මෙන්න මේ වචන ටික අපට හම්බ වෙන්නේ. සබ්බංගෝ වික්ඛවේ දේසිස්සාමි. උන්වහන්සේ ඉදිරියේ මොහොතේ ඉඳලා තියෙන වික්ඛුන් වහන්සේන් පවිස්ක්‍රේ කියලා ආමන්ත්‍රණය කරලා තිනවා. කුමක් දෙහි අරුත මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරමි. තං සුනාත එක අහන්න. එහෙම වදාළ බුදුජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඔබ අප නැත්තම් සාමාන්‍ය ජනතාව සිහිනින්වත් නොසිතූ ආකාරයක සියල්ලක් මේ. ඉතින් සඳහන් කළ පාඨයේ තිබෙන මාපහත් සඳහන් කළ පාඨයේ තිබුණේ මොනවද ඊට පස්සේ? භික්ඛුං කේව රූපාච. එසත් රූපය. සෝතං ච සද්දාත්. කනත් සබ්දයත්. ඝානං ච දන්දාත්. නාසයත් ගඳ සුවඳ දෙකත්. ජීවහා ච රසාත්. දිවද රසයද. කායෝ ච පොට්ඨබ්බාච. කාය ප්‍රසාදයේද කායද ඒ සම්බන ස්පර්ශයේද. මනෝස ධම්මාත්. සිත ධර්මනු. කියන මේ හය දේශනා කරලා ඉදං මුච්චති වික්ඛවේ සබ්බං. මහන්නේ මේ වාස සියල්ලයි කියන ලැබේ. වෙනසින් මේ අපි දැනට ඇස දැනගත්ත රූපය දැනගත්තයි කියලා නතර වෙන්න හදන්න එපා. අන්න එතන තමයි මේ තියෙන ගැටලුව. අපි කිසියම් වනපදයක වචනයක් අහලා මතක් තියාගත්තම් ඒ අර්ථය අපි දන්න අර්ථයෙන් කියලා හිතාගෙන ඉන්නහට නොසේ අයින්නවා දන්නවායි කියලා. දැන් මම මේ පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ ඇස යනු කුමක්ද රූපය යනු කුමක්ද කියලා මේ ආයතන සියල්ල පැහැදිලි කරලා ඒක ඉන්නහට සියල්ල දැනගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේට පමණක් නෙවෙයි මේ සංසාර ගමනේ දුක්ඛස්කන්ධේ විමා කරගන්න යමෙක් කැමති නම් ඒ හැමදෙනාමත් මේ සියල්ල දැනගත යුතුයි කියලා මම උපකල්පනය කරනවා. අනේකයි මේ ධර්ම දේශනාව ඉතා ඕනෑකමින් සම්බන්ධෙන්න කියලා මම සක් කරන්නේ. මොකක් ගැඹුරට කරුණු පැහැදිලි කරන ධර්ම දේශනාවක් වෙනවා මේ. ඇස, කන, නාසය, දිව, කය. එමත් අපි කියනවා මේ ප්‍රසාද කියලා. ප්‍රසාද රූප. අපි ඇස කියන්නේ බාහිර ගෝලයට. අප කන කියන්නේ සංතෙත්තට. නාසය කියන්නේ ඉදිරියෙන් තියෙන ඔය ඉන්ද්‍රිය කොටසට සිදුර දෙකක්. දිව කියන්නේ ඔබ එළියට දාලා අදින්න පුළුවන් දිවට. කය කියන්නේ ශරීරයට. එහෙම කිව්ව පමණින් ඒක ප්‍රසාද පහවන්නේ නැහැ. දැන් ඔබ මතක් කරගන්නකෝ මල සිරුරක් ඔබ දැකලා තිබෙන. දැන් මල සිරුරෙත් මේ අසකනනාසය දිවකය සියල්ල තියෙනවා. නමුත් මේ මල සිරුරේ බුදුරජාණන් වහන්සේ ධර්ම ආකාරයට අසකනනාසය දිවකය සියල්ලම නැහැ. ප්‍රසාද බිඳී ගිහිල්ලා. එහෙනම් මෙතන ඇස කියන්නේ කන කියන්නේ මේ බාහිර ස්වરૂපයට නෙවෙයි. ඒ අභිධර්මයේ විග්‍රහ කිරීමේදී ශරීරය කොටස් 28කට බෙදලා අටවිසි රූපය කියලා කියනවා. ඒ අටවිසි රූපයේ පළවෙනිින් පෙන්වන ප්‍රසාද පහක්. චක්කු සෝත ධාන විවහා කාය. ප්‍රසාදයන් අරමුණු ගැනීමේ හැකියාවයි. ජීවි බවයි. සමහර මේදී පුද්ගලයෙකු එකම ඉන්ද්‍රියකවත් ඉන්ද්‍රියක් නැහැ ප්‍රසාද ගතිය නැහැ. දැන් සමහර අයට ඇස තියෙනවා නමුත් පේන්නේ නැහැ අන්ධයි කියලා කියනවා. සමහර අයට කන සම්පෙත්ත තියෙනවා නමුත් ඇහෙන්නේ නැහැ. ඇස දීවි කියලා කියනවා. ඒකෙන් කියෙන්නේ ඒ දෙදෙනාටම ඇස සහ කන නැහැ කියන එක. හැමෝට ඇහෙන්නේ නැත්නම් කන නැහැ සම්පෙත්ත තිබුණාට. ධර්මයේ සඳහන් කන නැහැ. ධර්මයේ සඳහන් ඇස නැහැ. අනේ ඒකයි අපි මෙතන ඉගෙන ගන්න ඕනේ ඇස කියන එක තේරුම් ගන්න. ඇස කියන්නේ තේීමේ හැකියාව. ජනකට අවුරුදු 40 50 කනිනකට ස්වාභාවික පෙනීමේ හැකියාව අඩු වෙනවා. ඒකට උපස්සීවලක් මාර්ගෙන් ආයතර පෙනීමේ හැකියාව ලබා දෙන්නේ මේ ඇසේ අප දන්නවා පළවෙනි ක්‍රියාව කියලා එකක් තියෙනවා. ඒකේ සිංහල විවාහාරයේ කතා කරනවා බබා කියලා වචනයක්. අනතරත් කාචයක් තියෙන්නේ. කාචයක් කියන්නේ ආලෝකයේ ගමන් කරන්න පුළුවන් එකක් සතුලට. මේ ඉදිරියෙන් තිබෙන රූපයක මෞපේක වැඩෙන ඉරුවෙලිය නිසා ඇත්තවෙනත් ආලෝකයක් නිසා එන් පිට වෙන ආලෝකයන් අපේ ඇසේ කාටි හරහා ගමන් කොට ඇසේ කෙළවරේ පවතින අර එකතු වේද තැනකට එකතු වෙනවා. මෙන්න මෙතනට එකතු වෙනකොට එතන තමයි මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. විශ්වවිද්‍යාලයේ කියලා ප්‍රකාශ කරනවා සාමාන්‍ය සෞඛ්‍ය විද්‍යාව ආදී කාරණාවලදී බුදුදහමේ සඳහන් කරන්නේ මේකට චක්කු ප්‍රසාද තේරුම් ගන්නවන කාරණා. එතකොට ප්‍රසාදය පිහිටන්නවම. ඒකට තමයි මෙතන ඇස කියලා කියන්නේ. ඒ වගේම කන කියලා කියන්නේ ඒ වගේ දෙයක්. වාතය ආවාත ආශ්‍රේ ඔස්සේ සම්පූර්ණ බාහිර සිදුවෙන ශබ්දයක ශබ්ද තරංග ගමන් කරලා අපේ කන් පෙත්තහ ළඟින් එකතු කරගෙන තම ඇතුළට ගමන් කරපම් ඒ ඇතුළු කණෙහි කොකුණු ඉස්සක් ඇසෙන කතාව තමයි අපි යම් කිසි පුංචි ප්‍රදේශයක්. ඒනවා මේ ශබ්දය ආකර්ෂණය කරගන්න පුළුවන් දැනෙන සහ කම්පණය වෙන. ඒකයි මේ මෙතන කණ කියලා කියන්නේ. සෝතප්ප සාදේ. බාහිර කම්පෙත්ත තියෙනවා බිරයගේ. නමුත් උන්ට ඇහෙන්නේ නැත්තේ සෝතප්ප සාදේ නැති බැවින්. එන කණ නෑ ඇත්තටම කියනවා. දිවත් එහෙමයි. දිවෙත් එක එක තැන්වලට එක එක රස දැනෙනවා. බුලත් දැනෙන සාර අලු කරගත්තොත් එහෙම කිසිදු ආකාරයකින් රස දැනෙන්නේ නැතුව යනවා. එතකොට දිව නැතුව ගියාමේ රස දැනෙන සුළු ස්වභාවයේ හවත් ප්‍රසාදය නැතුව ගියා. ජීවා ප්‍රසාදය. චක්කු සෝත ගාන ජීවා. ඊළඟට ගාන කියුනේ නේ අපිට ගන්න වෙනවා. නාසය. නාසය තුලත් මේ ප්‍රසාද ස්වභාවය පවතිනවා. ප්‍රතිශාවකින් වැළඳුනාම ගඩසෝ ගැනීම කියන්නේ මේ ප්‍රසාදයක් නිසා. ඒකෝ තේරුම් ගන්න වෙනවා. ගඩසෝද සමාජයේ නැතුව නෙවෙයිනේ. Tamanට දැනෙන්නේ නැත්තේ ප්‍රසාදයේ අඩතන වීම. ඒකකොට නාසය තුල පවතින මේ අරමුණ හඳුනා ගැනීමට පුළුවන් ස්වභාවය තමයි ධර්මයේ නාසය කියලා කියන්නේ. චක්කසෝත දාන ජීවතා කය. කාය ප්‍රසාදයේ මුළු ශරීරේ පුරා පිටා පිළිනවා. මේ පුතුවල අග කොටස සහ කෙස් වල හැර කෙස් කපන්න පුළුවන් තිබෙන්නේ නැහැ ප්‍රසාදේ නැහැ. නියපොතු කපන්න පුළුවන් ඇදිච්ච කොටස තිබෙන්නේ නැහැ. ඒ ප්‍රසාදේ ඉවත් වීදෝ. අනිත් හැම ස්වභාවයකටම අරමුණු දැනෙන සුළු ස්වභාවයක් පවතිනවා නම් ඒක ප්‍රසාදේ කියනවා. එතකොට කොටසක් මේ සියල්ලේ ඇස කන නාසය දිවකය කියන මේ පංච ద్వාර සහ පංච ద్వාරයන්ගෙන් අරමුණු ගැනීම තුළින් ඕනෑම කෙනෙකුට ළමා කාලේ පහු කරන් යන විට හැදෙන මනෝ ద్వාරය. ඒ නිසා බාහිර අරමුණු නොගත්තට කල්පනා කර කර ඉන්න පුළුවන්. මේ ප්‍රසාද අඩතඩ කරගෙන ඉඳාගත්තම මනෝ ద్వාරයේ ක්‍රියාත්මක වෙලා අපට කියන්නේ සිහින කියලා දෙයක් පෙන්වනවා. සිහින කියලා කියන්නේ සිතක් අරමුණුත් කියන එක. මේක පැහැදිලි කරනවා මේක මනෝච ධම්මාච කියලා. එතකොට ප්‍රසාද 6යි ගෝචර රූප 6යි. අපහයි කියලා ධර්මයේ උගන්වන්නේ නමුත් ඒක අපි පහ වෙන්නේ ඇයි කියලා බලමුකෝ. මෙන්න දැන් ඔබ දැනගත යුතු ඇස ධර්මයේ ඇස කියන තැන මම මේ දෙන්නේ. බලන්න අපි ඇස කියලා සෞඛ්‍ය විද්‍යාවෙන් ඉගෙන ගත්තට ඇස දැනගත්තා වෙන්නේ නෑ. අපිට ඇස ගෝලයක් තිබුණාට ඒකට ඇස කිව්වට ඇස වෙන්නේ නෑ. නම් කියවියෝ ඉන්ද්‍රියක ප්‍රසාදයක් නැත්නම් ඒ ඇස නැහැ. මේ ඉවත හම්බ වෙන රූපවලට කියනවා ගෝචර රූප කියලා. මේකත් අඳුනා ගන්න තෝරන. ඇසට හම්බ වෙන රූපේ කියලා කිව්වම අපි හිතන කොයි දිරියන් කියනවා සල්මලක් නැත්නම් නෙළුම් මලක්. ඒ නෙළුම් මලට නෙවෙයි ගෝචර රූපේ කියන්නේ. අපි හිතන් ඉන්නේ හැම කියලා. දැන් බලන්න අතීත රූපයේ විග්‍රහ කිරීමේදී ශාරීරිය තියෙන රූප 28ක් විග්‍රහ කරන්නේ. දැන් ශාරීරිය තමයි චක්කසෝත ගාන ජීවහා කියන ප්‍රසාද පහ තියෙන්නේ. ඊට පස්සේ ඒකට රූප ශබ්ද ගාන රස පොට්ටබ්බ කියන ප්‍රසාද රූප පහ නිර්මල් වල තියෙනවා. මේක අපේ රූපයක් වෙන්නේ කොහොමද? ඒත් එහෙම නම් අපි ශාරීරියට ආබද්ධව තියෙනවා නේද? එතකොට එහෙම වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. අපි ගත්ත සල්ම ලක්ෂණ උදාහරණයට සල්ම වලට හිරු එළිය වැටෙනවා. ඒ හිරු එළිය කලාව වරාවර්තනය වෙලා ගමන් කිරීමේදී අපේ ඇසේ කාචය හරහා ඇතුළට ගමන් කරනවා. ඇතුළට ගමන් කිරීමේදී අර චක්කු ප්‍රසාදය කියන තැන අර සල්මලේ ප්‍රතිබිම්බය. සල්මලේ ප්‍රතිබිම්බය කියලා කියන්නේ ඔබ ගමනක් යන සූදානම් වෙලා කැඩපිට ඉදිරියට ගොස් ඔබේ හැඩ වැඩ බලනකොට ඔබට ඔබ පේනවා සන්නාඩි ඇතුලේ. ඒකයි ප්‍රතිබිම්බය කියලා කියන්නේ. ප්‍රතිබිම්බය නැත්තම් ඔබට ඔබ හඳුනා ගන්නට බැහැ. අන්න ඒ වගේ මේ ඇස ඇතුලේ මේ ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැත්නම් අපට අර ඉදිරියේ තියෙන සල්මල හඳුනා ගන්නට බැහැ. ඉදිරියේ තියෙන සල්මලේ ආලෝක කරන උදව්වෙන් අපේ සිතේ පහළ වෙන ප්‍රතිබිම්බය සල්මලේ හැදෙමයි. මෙන්න රූපය. ගෝචර රූපය එහෙම නැත්නම් මේකට කියනවා රූප රූපේ කියලා. සම්ම ඇස සහ රූපේ. ඇසක් ඇතුලේ තියෙන ප්‍රසාදයයි ඒ ප්‍රසාදේ ඇති කරගන්නා වූ ඇති වෙනා වූ ප්‍රතිබිම්බය තමයි මෙතන රූපේ කියන්නේ. මේ දෙක තමයි ඇසත් රූපයත් ස්පර්ශ වෙනවා කියලා කියන්නේ. පස්ස කියලා කියන්නේ පස්සපච්චය වේදනා කියලා. ඉතින් එහෙමනම් බාහිර තියෙන දේවල් රූප කිව්වට තේරුමක් දෙන්නේ නැහැ. එතනින් අතර වෙලා මේ සමාධිය. ඒකේ උදව්වෙන් තමන්ගේ ඇසේ පහළ වෙන රූපේ ගැන හිතන්න. මේක හැමෝටම මේක ඒකාකාරී රූපයක් පහළ වෙනවද? නැහැ. බාහිරේ තියෙන අපි හිතමු ඉදිරියෙන් එනවා නම් කිසි බුද්ධලෙක් කියලා. එතකොට පාරෙන් එක්ක නෑ. ඔහුගේ ශරීරයෙන් වෛද්‍යයේ ගැටි නිකුත් වෙන ආලෝක කිරණ සූර්යාලෝක කිරණ ඒ ඉදිරියෙන් යන කීප දෙනෙකුගේ අස්සරහා ඔවුන්ගේ දෘෂ්ටි විකාණය කරා ගමන් කළොත් එහෙම ඔහුගේ ප්‍රතිබිම්බය ඔවුන්ගේ ඇස්වල හට ගන්නවා. දැන් ඒ රූපයෙන් අර හඳුනා ගැනීම තුළ කවුද වශයෙන් හඳුනාගන්නේ? ඉදිරියෙන් යන හතුරෙක් නම් දේශයක් සමග හතුරෙක් වශයෙන් හඳුනා ගන්නවා. ඉදිරියෙන් යන උදව් කර කෙනෙක් නම් ඉතා කුළුකග මිත්‍රයෙක් වශයෙන් හඳුනා ගන්නවා. ඉදිරියෙන් යන නෑදෑයෙක් නම් ඥාතිත්වයෙන් හඳුනා ගන්නවා. ඉදිරියෙන් යන කෙනාට මොනව සම්බන්ධයක් නැත්නම් මිනිස්සුකෝ ගැහෙනින් බෑණියක් වශයෙන් තමනක් හඳුනගන්නවා. බලන්න ඉදිරියෙන් පැමිණෙන්නේ එක්කෙනයි. අර ගෝචර රූපේ හඳුනා ගැනීමේදී හතර දෙනා හතරකට හඳුනාගත්තා නේද? අන්න ඇසත් රූපේ හම්බ වෙනවා කියන තැන නැත්නම් ගෝචර රූප රූපේ කියලා කියන එක බාහිර ලෝකේ නෑ. දහසක් හිටියොත් දහසකම පෞද්ගලිකයි මේ රූප රූපේ. ඉදිරියෙන් තියෙන්නේ සදා එක ප්‍රත්‍යක් පමණයි. මාලක හෝ මිනිස්සෙකුගේ හැඩරුව ඉස්සරහින් හම් වෙනකොට මොකක් හරි රූප ආරම්මණය ඒ ගෝචර රූපයක් ඇසේ හට ගැනීමට ප්‍රත්‍යක් පමණයි. ඇසත් රූපයක්. එතකොට නේද අර අටවිසි රූපේ රූපේ කියන එක ශරීරය තුළ තියෙන එකක් බවට පත් කරන්නේ. බාහිර රූපය අපේ වෙනවද? රූප රූපයක්. මේ ආකාරයටම මේ සහම ඉගෙන ගන්න ඕන හැම කනත් ශබ්දයක් කිව්වොත් එහෙමයි. ශබ්ද තරංග නිකුත් වෙනවා. ඒවා කනේ වැදලා කටප්පු ප්‍රසාදේ හටගන්නකොට අපි කියෙමුකෝ ශාස්ත්‍ර ගීතයක් කියලා. එතකොට ඒ කන හරහා කන කනේ ප්‍රසාදේ වදිනකොට එතන හටගන්නවා ඔය රූ ශබ්ද රූපේ. මේ ශබ්ද රූපේ වෙන්නේ කොහොමද වෙන්නේ? ශාස්ත්‍රීය සංගීතයට කැමති නම් මිහිරි ඉන්ද්‍රියක් ලබනවා. අම ඔහුගේ ශබ්ද රූපය. ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රිය නොකරා නම් සංස්ක්‍රියාව කියලා අප්‍රසන්න වේදනාවක් ලබනවා. එතකොට ප්‍රසන්න වේදනාව හෝ අප්‍රසන්න වේදනාව තුනේ බාහිරින් නිකුත් වූ ශබ්දෙ නෙමෙයි තමන්නේ බාර ගන්නා වූ ආකාරය. මේකේ ගැඹුරු කරුණක් මේ දෙන්නන්නේ මම තේරුම් ගන්න. එතකොට ඒ වගේ දහ දෙනෙක් යම් ආකාරයක සබ්දයක් ඇහුවොත් ඔවුන්ට ඇහෙන්නේ ඔවුන් පරිවර්තනය කර ගන්නා වූ ආකාරයට මෙන්න කනට හම්බ වෙන ශබ්ද රූපය. නාසයට ගඳ සුවඳ ගත්තාමත් එහෙමම තේරුම් ගන්න නාසය කියලා කියන්නේ ප්‍රසාදයේ ලැබෙන ගන්ධය තන් ගන්ධය අනු ඔබය පිළිකුල් කිරීම ඒත් ඇලීම ආදී වශයෙන් මෙතන ගන්ධ රූපය. රසය සම්බන්ධයෙන් ගත්තාමත් එහෙමයි. දිව්‍ය ප්‍රසාදයේ මනාව පිහිටනවා නම් ඒ රස කලාප අන්න දිවේ ගෑවෙනවා. අනිත් දේවල් වාස ආශ්‍රයෙන් හෝ එන දෙයක් වෙන්නේ ආලෝක කිරණ උදව්වෙන්. නමුත් රස කලාප ආහාරයක් වශයෙන් ගෑවෙනවා. එතකොට අන්න දිවේ ප්‍රසාදයේ මේ ගෑවීමේදී රස කලාප හඳුනා ගන්නකොට රස රූපය. බාහිර දේ නෙමෙයි එතන රස කියලා කියන්නේ. ඒ බාහිර ගන්න ආහාරයේ දිවට ගැනනකොට හට ගන්නා වූ ප්‍රසාදයේ රස රූපය. සඳ රූපය රස රූපය. ස්පර්ශයක් එහිමයි. එතකොට මේ විදිහට ద్వාර පහට කය ප්‍රසාදයට එකට ගැටෙන්න ඕන යම් දෙයක්. ඒ ගැටුනහම තමයි ඒක හඳුනා ගන්න ලබන්නේ. ප්‍රසාද පහයි, වචන රූප පහයි. හතරයි. ඔබ ශබ්ද ගන්න රස කියලා කියන්නේ. සවතර තියාගන්න. ඔතෝ ශබ්දයේ කියන එක ගැටෙන්නේ නැහැ කියලා ගන්නවා. මොකද ආපෝ කියන කොටස ගැටෙන්නේ නැහැ කියනවා. ඒක දැනෙන්නේ නැහැ ප්‍රසාදයට. ප්‍රසාද පහයි විෂය රූප හතරයි. චක්කසෝත ගාන ජීවහා ප්‍රසාද රූප ශබ්ද ගන්ධ රස තමයි වචන රූප. මේ සියල්ල අපි ළමා කාලේ පටන් එකතු කරනවා. මේ එකතු කිරීමේ ප්‍රතිඵලය වශයෙන් තමයි මනෝද්වාරය සකස් වෙන්නේ. මනෝද්වාරයට දුන් නැති දෙයක් බලන්න බෑ. මනෝද්වාරයේ තියෙන කොතනද කියලා හොයන්න යන්න එපා. ඇසේ කනේ වගේ කොතනද කියලා. ඔලේ කියලා කියාද, හදවතේ කියලා කියාද, ඒ විවාදයේ පැත්තකින් කියලා තේරුම් ගන්න ඔබට සීන පේනවා නේද? සීනේදී ඔබ දකින්නේ අන්නර් බාහිර දේවල් වල ආශ්‍රයෙන් දත්තා වූ සිතුවිල්ල පහළ වෙනවා. සිතේ පහළ වෙන රූපේ මනෝ රූපයයි. එතකොට බාහිර මොකුත් නොවේ නෑනේ රූප බලන්න. ඔබ ඒ ආශ්‍රයෙන් හිතේ හදාගත්තා නම් ඒ රූප කොට චිත්‍රපටයක් නරඹනවා වගේ නෑ කියන තුනම තමයි. දැන් මේක සියල්ල කියලා කියන්නේ අපි තව ටිකක් ඉහකට දැන් මේක යන්න වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආදාරමින් ඊට එහා කොටසක් දෙන්නවා. කිසියම් පුද්ගලයෙක් මම ඔය සියල්ල ප්‍රතික්ෂේප කරනවා. වෙනත් සියල්ලක් පනවනවා කියලා යමෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ආදාරනවා අහු අතර මං වෙනවා. මොකද ඊට එහා දෙයක් ගොචර වෙන්නේ නැහැ. උට ඒක ගෙන යන්න දරුව යනවා ඉදිරියට කියලා. දැන් මේකම දැනගත්ත කමනින් සියල්ල දැනගත්තා වෙන්නේ නැහැ. මේ සියල්ලේ සක්‍රීයභාවය, ප්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට අපිට තේරුම් ගන්න වෙනවා තව කරුණකට යන්න වෙනවා. ඒ තමයි අපිට දැන් මේක පහ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහමකින් පහ. නමුත් ඊළඟ පියවරට යනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා. මට මතක හිටියද වේලද සූත්‍රයේ පවතින්නේ. එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ගැති. එකිනෙකට අරමුණු විෂය කොට ඇති. මේ වචන දෙකෙන් කියන්නේ එකිනෙකට වෙනස් කියලා මේ ඇසට රූපය, කනට ශබ්දය කියන එක. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් තියෙනවා. අනිත් වචනේ පදක තියාගන්න. ඉන්ද්‍රිය පහ සතරනාති දියෝපය කියන මේ ඉන්ද්‍රිය පහ බුදුජානන් වහන්සේ ආදාරන්නේ අරමුණු රසය ගන්නවා කියලා. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් වෙත් සතරනාති දියෝපය. ඒ ඉන්ද්‍රිය පහට සිත පිහිටයි. අන්න ප්‍රසාදය කියන්නේ ඒක තමයි. අරමුණු ගන්න පුළුවන් හැකියාව. එතකොට තමයි අපි ඒකට කියන්නේ අරමුණ හඳුනා ගැනීමට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ධාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා. සිත ඔවුන්ගේ අරමුණ රසය අනුභව කරයි. ඇසෝ කනෝ නාසය නෙමෙයි එතකොට අරමුණ රසය විඳින්නේ ඒ පහේ උදව්වෙන් සිත. සිත මූලික තැනක තිබී පස්සාකාරයකට විකාශනය වෙලා තියෙනවා සතර නාසය දිව කාය වශයෙන්. මම ඔකට උදාහරණයක් දෙන්නම්. ඔය නගරවල සමහර පසුගිය කාලවල තිබුණා මේ අලංකාරය සඳහා විකුණන්නට ලෑම්ප් සෙට් කියලා වර්ගයක්. දැනුත් තියෙනවා සමහර විට. විදුලිය භාවිත කරන අය විදුලිය බල්බය සරසන්නට එකට ඉල්ලනවා මේ දේවල් ගෙනියලා. අත් උදාහරණයක් වශයෙන් හිතන්න මේ ලෑම්ප් සෙට් කියන එකේ සිදුරු පහක් තියෙනවායි කියලා. සිදුරු පහයි ඉතිරිලා තියෙන්නේ. දැන් මේ සිදුරු පහට අර ග්ලාස්ලේප කියලා කතා කරන කඩදාසි පහක් අලවනවා ආකාර පහකින්. පහක් අලවලා මේ බල්බේට එල්ලනවා. ඇතුළෙන් බලුවම බල්බේ ආලෝකයේ සුදුයි. නමුත් අර ලෑම්ප් ෂේඩ් එකේ අර ග්ලාස්ලේප පහ අතරින් ආලෝකය එළියට ආවම රතු පාටකේ වර්ණය රතු පාටයි, නිල් පාටකේ වර්ණය නිල් පාටයි, සුදු පොළ පාටකේ වර්ණය පොළ පාටයි. වර්ණ පහක් තියෙනවා පංච වර්ණයක් තියෙනවා. ඒ පංච වර්ණයේ ඇතුළත තියෙන්නේ අර කොළය හරහා එන ඉදි වෙනස් වෙන්නේ. මෙන්න මේ වගේ තමයි මේ උදාහරණයේ බල්බේ වගේ තමයි සිත. සැසකරන ආසය දියසයි වගේ තමයි අර රූප, ශබ්ද, ගන්ධ, රස කියලා පස් ආකාරයේ විකාශනය. එහෙනම් අපි කෙනෙකුගේ එක ඉන්ද්‍රියක් අඩුුනායි කියලා එකෙන් කියන්නේ සිත ඒ පැත්තට විකාශනය වෙලා නැහැ කියන එක. කන බීරි කියලා කියන්නේ කනට. අනිත් ඒවායින් මේ කාරණා ටික කරගන්න පුළුවන්. අපට නැති ආකාරයට ඇස් නැති කෙනාටත් කිසියම් මනෝරූපයක් තියෙනවා. ඒක අපි හදාගන්න ඇසේ ආකාරයෙන් හදාගන්න රූපය නෙමෙයි. ඒක අපට කියන්න දෙයක් කොහොමද කියලා. දැන් මේ සියල්ල දැනගැනීමට නෙමෙයි අපි යන්නේ. ඔන්න දැන් ආතෝ මෙතනදි මම ඔබට පැහැදිලි කරනවා මේ කියන සියල්ල පංචේන්ද්‍රිය සහ අරමුණු හය වුණාට ආතෝ වෙනකොට සිත සිත තමයි රූපේ සද්දේ ගන්ධේ රසේ වශයෙන් වෙන වශයෙන් අරගෙන මේ අරමුණු රසේ අනුභව කරන ලබන්නේ. තවත් එකක් එහාට යන්න වෙනවා. පංචරාග සූත්‍රය කියලා සූත්‍රයක් තව තිනවා සමුත්‍රිකායේ. මේ පිළිබඳ යථා තත්ත්වය ඔබට පැහැදිලි කරන්නට මම පංචරාග සූත්‍රයේ කරුණක් ඉදිරිපත් කරනවා. මං හිතන්නේ කොසල් රජතුමා ඇතුළු රජවරු පස් දෙනෙක් ඔය උසස් ගණයේ පුද්ගලයෙකු වෙලා සම්භාෂණයක් පවත්වනවා වගේ රජවරු රජවරුත් එක්ක වෙලා අපි සම්භාෂණ පවත්වනවා ඇතිනේ. එකතු වෙලා ඔවුන් කමින් බොමින් පිටු වෙනවා. මෙන්න මෙතෙන්දී ඔවුන් යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ගැටලුවකට මුහුණ දෙනවා. ඒකත් ගැටලුව මොකක්ද? දැන් මේ අපි කතා කරන ඇස කන නාසය දිවකය කියන පහට හම් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල මොනවද අපි කියන්නේ? කාම අරමුණු. කාම. කාම කියන එකේ තේරුම කැමැති පරිදි විඳින කියන එක. මේ වචන හුඟක් ගැඹුරුයි. කැමැති පරිදි කියන එකේ තේරුම ලෝකේ තියෙන අනෙවි Taman යම් ආකාරයක කැමැත්තක් හදා ගන්නවායි කියන එක. මේව තමයි මේ සියල්ල දැන ගැනීමේදී දැනගත යුතු වැදගත් දේවල්. මේ දැන් මේගොල්ලෝ මේ කාංශත නිවිදින්නේ එකතු වෙලා ඇස කන නාසය දියුපිනෝනේ ප්‍රීති වෙනවා. මෙතනදී ගැටලුවක් ප්‍රශ්නයක් මතුවෙනවා. කින්නකෝ කාමානි අද්දානි. මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන පහ තමයි කාම වස්තු. මේ උතුම් අග්‍ර වූ එක මොකක්ද? ඔන්න ගැටලුව. අපටත් මේ ගැටලුව තියෙන්න පුළුවන්. ඒකයි මම විග්‍රහ කරන්න යන්නේ. පත්‍රේ කච්චේ ඒව මහංසු. ඇතමෙත් මෙන්න මේ විදිහට කියනවා. එකෙන් කියන්නේ ඒකයි. ඒගොල්ලෝ කියනවා රූපා කාමානං අද්දන්ති. කාමයන්ගේ අග්‍රදේ තමයි රූපය. ඒ වගේම ඒකච්චේව මහංසු. තව කෙනෙක් මේ විදිහට තවත් පිරිසක් මෙහෙම කියනවා. කොහොමද? සද්දා කාමානි අද්දන්ති. මෙන්න මේ විදිහට තව කෙනෙක් කියනවා ගන්ධේ කාමයන් අතර අග්‍රයි, රසේ කාමයන් අතර අග්‍රයි, පොත්සබ්දේ ස්පර්ශේ කාමයන් අතර අග්‍රයි. කියලා මේ පංච කාම වස්තුන් පිළිබඳව එකඟතාවයකට එන්න බැරි වෙනවා. එක එක්කෙනා එක එක්කෙනාට අග්‍රයි කියලා කියා ගන්නවා. බලන්න ඔබටත් මේ කතාව ඇත්තයි. ඒ නිසා මේ ගැටලු විසඳා ගන්න බැරි වුණ මේ කොටසයි තමයි අතුළු පිරිස. ඔකට හොඳ උත්තරයක් දෙන්න ගන්න කෙනෙක් ඉන්නවා. උන්වහන්සේට කියන්නේ සිද්ධාර්ථ ගෞතම කියලා. අපි කියන්නේ ත්‍රිලෝක බුදුරජාණන් වහන්සේ කියලා. අපි මෙතන මේකට වාද විවාද කරගන්න යන කොට ගන්න ඕන කමක් නැහැ. අපි බුදුරජාණන් වහන්සේ හමු වෙලා මේ කාම වස්තුන් පහෙන් අග්‍ර වූ දේ කුමක්ද කියලා දැනගනිමු. පැතුම් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ අමුලා කතා කරලා දැන්ලා එකක් පස්සේ ඉඳලා මේ ප්‍රශ්නේ නගනවා. කින්නකෝ බන්තේ කාමානං අග්ගන්ති. ස්වාමීනි මේ කාමයන් අතර අග්‍රයක කෝපද? ඔබ හිතනවාද රූපේ අග්‍රයි නැත්නම් ස්පර්ශය අග්‍රයි කියලා එහෙනම් අග්‍ර දෙයක් උන්වහන්සේ පෙන්වයි කියලා. ඒකයි මම කිව්වේ අපි මේ රූපය කියන්නේ බාහිර තින දෙයක් කියන වචනයක්කින් නවත්තලා මේක හොයාන යන්න බෑ. විමර්ශන ඥානයකින් ඇතුළට යන්නට යන්නට මේකේ ගැඹුර වටිනාකම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ලස්සන වචනය තමයි මනාප පරියන්තං ප්‍රාහං මහරජ පංචසු කාම ගුණේසු අග්ගන්ති වදාමි. මොකද මේකේ තේරුම? යම් කිසි පුද්ගලෙක් යමකට මනාපද ඒ කාම වස්තුන් අතර ඔහුට එයා අග්‍රයි වදාරමි. අන්න ඒකයි මෙතන පෙන්වන්නේ. තේජ මහරාවජ රූපා ඒකච්ඡස්ස මනාප හෝති. තේජ මහරාජ රූපා ඒකච්ඡස්ස අමනාප හෝති. සබ්දයක් එහෙමයි, ගන්ධයක් එහෙමයි, එක්කෙනෙකුට මනාපයි එක්කෙනෙකුට අමනාපයි. දැන් මෙතන මේ සමාජයේ බැලුවත් සමහර විට මේ සමාජයේ මේ ඉන්ද්‍රිය අරමුණු පහේ ගායකයාට ගීතයක් ගයි. සංගීතඥයාට සංගීතයක් ගයි. කර්කස දීපිය කරන සෙනාට ඒකක් ගයි. නවකතා හෝ රූපවාහිනී චිත්‍රපට රූපවාහිනී නාට්‍ය හෝ චිත්‍රපට ආශ්‍රයෙන් මේ සමාජයට කවනු ලබනවා. කාය ප්‍රසාදයේ මුල්පටන් ලබන්නා වූ කායික වින්දනය අග්‍රයි කියලා. බොහෝ දෙනෙක් ඒත් මතේ. දැන් මේ එළිවෙන රහස කොහොමද? මේ එළිවෙන රහස තමයි යම් කෙනෙක් යමක් ලොකු කරගන්නවා. මේ එකක්වත් ලොකු නැහැ උන්වහන්සේ වදාළ පරිදි. එකයි මනාප පරියන්තං ඔක්කහං මහරජේ පංචක කාමේසු ග්‍රාමගුණේසු අග්ගන්ති වදානි. මේ පංච කාම ගුණයන් අතරෙහි තමන් යමකට වැඩිපුර මනාපද බැඳෙනවද? ඒ ඔහුට අග්ගයි. කාමයන් අතර අග්ගයි නෙවෙයි. දැන් බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. ඔව් ඔබ හැම දිනාටම මේ ඉන්ද්‍රිය පහෙන් ලබන ආරම්මණයන් අතර අග්‍රෝධයක් තියෙන්න පුළුවන්. දෙන්නේ මේ පෙන්නන දේ තමයි මේ අග්‍ර උදේ බාහිර ලෝකේ කොතනකවත් තියෙනව නෙයි. ඔබේට යම් වටිනාකමක් දී යලි යලි භාවිත කළා නම් ඒ තුළින් ඔය ඔබය ප්‍රථම ස්ථානයට පත් කරන්නේ. දැන් මේ පිළිබඳව මම ඊළඟ සාක්ෂියක් ඔබට ඉදිරිපත් කරනවා. අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරි ලස්සන විතරයක් සංකප්ප රාගෝ පුරිසස්ස කාමානේතේ කාමායානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස තාමා චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්ථ දීරා විනියන්ති ඡන්දති පුරිසස්ස කිව්වහම මේ බුදුජානන් වහන්සේ ක්‍රින් ප්‍රතික්ෂේප කරා කියලා මේ විරෝධාභි ආකාරයක් වෙනවා ගන්නන්නේ නැත එතන හිතේ කවුද ඒ පිරිසට අදාළව පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට ඕනෑ කෙනෙකුට මෙතන කතා කරන්නේ ගිහියෝ පැවිදි. කාමය කියලා කියන්නේ යම් කෙනෙකුට සංකල්ප රාගයයි කියලා කියනවා. මේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියන්නේ මොකද්ද? මේ විචිත්‍ර වූ බාහිර ලෝකයේ කිසිම කාමයක් නැහැ කියලා කියනවා. නමුත් මේ සමාජයේ මේ අවුල් යවුල් ඇති කරගෙන තියන්නේ ඇයි? කාමයේ බාහිර ලෝකේ තියනවා කියලා ඒ වයිති කරගන්න යාමතුළුනේ. මොකද්ද සංකල්ප රාගය කියලා කියන්නේ? සංකල්පය කියන්නේ මොකද්ද? සංකල්පය කියලා කියන්නේ අන්න අර ඉදිරියෙන් එක්කෙනෙක් එනකොට ඒ පුද්ගලයා හඳුනා ගැනීමේදී තමන් හතර ආකාරයකට හඳුනාගත්තා. ඒ ඉදිරි පුද්ගලයාගේ රූපයෙන් රූපයට ගැටුණු ආලෝකයෙන් පිට උනේ එක ආකාරයක විදිහට. නමුත් හඳුනා ගැනීමේදී ලෝභයක් සහිත, ද්වේෂයක් සහිත, ආදරයක් සහිත සහ උපේක්ෂාවක් සහගත බවක් සහිත අර සිතේ හටගත්තා වූ රූප රූපේ ඇත උදවෙන් හටගත්තා වූ චක්කු විඥාන රූප රූපේ හටගත්තා වූ ප්‍රතිබිම්බය නැත්නම් ඔබේ රූප රූපය මෙමේ ඔබ වින්දේ. ඉස්සරහින් ඉන්න පුද්ගලයා ඔබ වින්දේ වේදනාවෙන් සැපදුක් උපේක්ෂා කියලා වේදනාවක් වෙනනවා. විඳපු රූපේ කොහෙද තියෙන්නේ? බාහිර ලෝකේද? බාහිර ලෝකේ උදව්වෙන් ඔබේ සිතේ හටාගත්තා වූ ගෝචර රූපයේද? එතකොට සංකල්ප රාගය anu බාහිර ලෝකේ තියෙන දෙයක්ම අපිසෙන් එක එක්කෙනාට පෞද්ගලික හදාගත්ත දෙයක් බව ඔබට වැටහෙනවාද? මේ තමයි අභිධර්මය. වචන පාවිච්චි කරන්න යන්න එපා අභිධර්මයේ තියෙන. මේ පුද්ගලයා මුල් කොටගෙන පුද්ගලයාගේ ඇතුළත සිදුවෙන මේකට කියන්නේ තවත් වචනයක් තියෙනවා. මේ සිද්ධිය මම ඉදිරි විග්‍රහ කරනවා. එතකොට තමයි මේ සියල්ල විග්‍රහ වෙන්නේ. තාම සියල්ල දැනගත්තේ නැහැ ඔබ. බලන්න. දැන් මේ කාරණාවලදී පුරුෂයාට නැත්නම් ස්ත්‍රියකට යම් කෙනෙකුට කාමය කියන්නේ තමන් විසින් සිතෙහි මවාගෙන විඳින දෙයක්. තමන් විසින් සිතෙහි හදාගෙන ස්ථාපනය කරගෙන විඳින දෙයක්. ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ලෝකේ තියෙන්නේ මොනවද කියන්නේ? පිට්ඨාන්ති චිත්‍රානි තපේව ලෝකේ මේ විචිත්‍ර වූ ආරම්මණයන් ලෝකේ හැමම තියෙනවා. ඒ වැක්කසීම කාමයක් සද්දයක් මොකක්වත් කලබලයක් නැහැ. මෙන්න මේ වෙනස දැනගන්න පුළුවන් වුණොත් තමයි අපෙත්ත බිහිරාවිනියන් ඡන්දති කියන්නේ අන්න ඒකයි. මෙය තේරුම් ගන්නා වූ ඥානවන්තයෝ ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ තියෙන කාමවස්තු විනාශ කරන්න දඟලන්නේ. විනයන්ති තමන්ගේ අර සංකල්ප රාගය. සංකල්ප රාගය ඔහු හිතනවා ගන්නවා ධර්මයේ සරණයි. මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්න ඕනේ කියලා නිබන කියන්නේ නැවති. ප්‍රහාණය කරන්න ඕනේ කියන්න පුළුවන් කාට හරි. ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා එලි කරගන්න තමයි අපහස වෙලා තියෙන්නේ. අපි මේ පැහැදිලි කරන්න හදන්නේ ප්‍රහාණයට ආහත්කේ කොහොමද කියන එක පිළිබඳව. ඔබ යලිත් කල්පනා කරගන්න නම් සංකල්පය කියලා කියන්නේ තවත් කෙනෙකුට තියෙන දෙයක් නෙවෙයි. ඔබ නියුන්සර්න් කියලා හිතන්න. එහෙම වුණයි කියලා ඔබට සංකල්ප රාගය සමාන වෙන්නේ නැහැ. ඒක දෙයාකාරයි. නියුන්සර්න් කියලා කියන්නේ නියුන්සර්න් කියලා කියන්නේ අපි දන්න බොහෝ විදිහ සමානයි. රූපෙන් සමානයි, අදහස් දහස්ෙන් සමානයි. ඒ වගේම එක්කෙනෙකුට හිතේ තියෙන දේ අනිත් කෙනාටත් දැනනයි කියලා කියනවා. ඒ දෙදෙනා අතර සංකල්ප රාගය වෙනස් නම් මේ බාහිර ලෝකයේ ඉන්න විවිධ පුද්ගල අම්මා තාත්තා ආදී වශයෙන් ගත්තාම කොතරම් වෙනස් සංකල්ප රාගයක්ද සංකල්පයක්ද? මේ සංකල්පයට නේද අපි රැවටිලා ඉන්නේ ශ්ලෝකේ තියෙන සත්‍යයක් කියලා. මේ සංකල්පය ඔබ විසින් හදාගත්ත මනෝමූලික දෙයක් නේද? දැන් කොහොමද මේ සංකල්පය අපි ආයෙත් ගන්නෙ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොත්පත් ධම්මාදී වශයෙන් පංචාරමුණු, හය ආරමුණු වශයෙන් ගන්න. දැන් මෙතන ආයෙත් මම පොතේ ධර්ම දේශනාවල පැහැදිලි කළා වූ දෙයක් වචනකින් කෙටියෙන් කියනවා. රූපේ අනුපත වියෝ තේජෝ වාය සතර සහ ශරීරේ නව බාහිර පත වියෝ තේජෝ නැමැති වා චත්තාරෝ මහ භූත අතර මහ භූතයන් ප්‍රත්‍ය වීමෙන් ඇසේ කනේ නාසයේ දිවේ කයේ රූප රූපේ ශබ්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ පොට්ටබ්බ රූප වශයෙන් අර පහළ වෙන ශබ්දාරම්මණය රූපාරම්මණය මේ තමයි රූපස්කන්ධය. ඔබ තරහකාරයෙක් දැක්කම ඉස්සරහා ඉන්න කෙනාද වින්දේ? ඔබේ සිත්තේ උසන් තරහද වින්දේ? ඔබට ඔහු කෙරෙහි ලැබියාවක් ලැබුණාම ඔබ වින්දේ ඉස්සරහා ඉන්න කෙනාද? ඔබේ සිත්තේ උසන් දේද? ඔබට ජීවිතයක් සම්බන්ධයෙන් ඇල්මක් ඇති වුණාම ඔබේ හිතට ගත්ත ඇල්මද වින්දේ? ද්වේෂයක් හටගත්තාම ගැටුමද වින්දේ? ඉස්සරහා තියෙන එකද වින්දේ? ඔබ හදාගත්ත දේද? මෙන්න මේ කාමයේ කියලා කියන්නේ මෙසේ තමා විසින් හදාගෙන විඳින දේ. බුදුරජාණන් වහන්සේ මේක සැක නැහැ කියන්නේ. මේකට කියනවා වේකනස්ස සූත්‍රයේ කාම සුඛය කියලා. නමුත් උන්වහන්සේ ඊට වඩා අග්‍රයි කියලා වදාරන වචනයක් තියෙනවා කාමග්ග සුඛය. කාමයන්ට අග්‍ර වූ කාමයන් ඉක්මවා ගිය. දැන් මෙතන කාම සියල්ල එළියුනේ නැහැ. මේ සියල්ල විස්තර කරන් යනවා. දැන් ඔබට තේරුණාද සියල්ල බාහිර ලෝකේ තියෙන දේවල් තමයි සිතේ හදාගත්ත දේවල්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයි පහක් කෙළුවට පංචකාමයේ කියලා කොට ආපහු සියල්ල සිතය සිතයි මේ පස්ස ආකාරයට විකාශය වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගත්තනම් හොඳයි. තවයි හැටියම අපි සියල්ල බලන්න. දැන් මේ අරමුණක් විඳීමේදී සිදුවෙන සිදුවීම තමයි පංචස්කන්ධය යනුවෙන් විග්‍රහ කරන ලබන්නේ. අරමුණ සිදුවෙන ආකාරය කරන මනවින් කරන ලබන විග්‍රහයක් විශ්ලේෂණයක්. රූපය වේදනාවෙන් විඳිනවා අපේ දුක් උපේක්ෂා වශයෙන්. විඳ දේ සංඥාවෙන් හඳුනනවා. හැඳිනීමක් අනුව ගත් කලයේ ඒක ඇලෙනවා නම් ලෝභ මොහ වශයෙන් සංකාර වෙනවා, ගැටෙනවා නම් ද්වේෂ මොහ වශයෙන් සංකාර වෙනවා. සංකාර කන්දේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙන් හඳුනාගත් දැනගත්ත දේවල් සියල්ල විශේෂයෙන් හඳුනා ගන්නවා විඥානේ. ඒ සිදුවෙන දේ හඳුනා ගන්නවා යරුණාම ඉතිහා දෙයක් කියන්න කරන්න වර්ණනා කරන්න උත්සාහ කරන්න විඥානීයට බෑ. ඒ නිසායි මා යම් ධර්ම දේශනාවලදී විඥානීය කියන්නේ එහෙයි කියලා කියන්නේ. ඇතැම්ම මේ රටේ විඥානීය කියන්නේ දෙයක්. ඒක යනවා මරණයෙන් පස්සේ කොහාට හරි කියලා හැම එකේ වචන හදලා කියනවා. නෑ ස්කන්ධ පංචකය හටගත්ත ගමන් නැති වෙනවා නම් විඥානයත් විශේෂයෙන් හඳුනාගෙන ඉතන නැති වෙනවා. දැන් මේ ස්කන්ධ පංචකය තුළ දැන් ඊළඟට සියල්ල දැනගැනීමේදී මේ ස්කන්ධ පංචකයට බුදුන් වහන්සේ වදාරනවා උපාදාන ස්කන්ධ කියලා වචනයක්. පංච උපාදාන ස්කන්ධ. රූප ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ වෙනවා. වේදනා ස්කන්ධේ වේදනා උපාදාන ස්කන්ධේ වෙනවා. මෙසේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙන ස්කන්ධ පහම රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධේ බවට පත් වෙනවා. දැන් වෙනස මොකක්ද? උපාදාන අල්ලා ගැනීම කියලා කියනවා. මේකට කියනවා රූපේ මමයේ මම රූපේ රූපේ තුල මායත. වේදනාව මමයේ මම වේදනාවය වේදනාව තුල මායත මා තුල වේදනාව ඇත ආදි වශයෙන් රූපේට හතරක් වේදනාවට හතරක් සංඥාවට හතරක් සංකාරයට හතරක් සහ විඥාණයට හතරක් වශයෙන් විෂයාකාර මිත්‍යා දෘෂ්ටියකට නැගෙනවායි කියලා. දැන් මම වෙන්නේ බාහිර ලෝකේ රූපේද ඔබේ ශරීරයේද? ඒ මොහොතේ අරමුණු ගන්නකොට රූපේ මමයි කියලා කියන්නේ රූපාරම්මණය මම. වෙන මේ අපේ බෞද්ධ සමාජයේට වචනින් ඕන තරම් අය මම කියලා කෙනෙක් නැහැ කියලා විස්තර කරන අපට ඇහෙනවා. නමුත් මම හොයාගන්න බැරි වෙන එක තමයි ඉන්නහාට මේ අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමට තියෙන ලොකුම ගැටලුව. දැන් මම කොතන වෙන්නේ? මම කොතන ඉන්නේ? රූප බලනකොට ඇස උදව්වෙන් පහල රූපස්කන්ධේ මම ඉන්නේ. ශබ්ද අහනකොට ශබ්දයෙන් කනේ උදව්වෙන් පහල වෙන ශබ්ද ස්කන්ධේ ශබ්ද රූපේහි මම ඉන්නේ. ගන්ධය විඳිනකොට ඒ ගන්ධය ආශ්‍රයෙන් විඳින ඒක තමයි ඇලීම හෝ ගැටීම සහිත මම ඉන්නේ. රසයේදී මම ඉන්නේ. දිවෙන් රස විඳිනකොට. කයෙන් විඳිනකොට එතනයි මම ඉන්නේ. සිතින් අරමුණු ගන්නකොට එතනයි මම ඉන්නේ. මම එතකොට මම කියන්නේ මම නැත්ටි කොහොමද මම ඉන්නේ කොහොමද? මෙන්න මේ ආරම්මණයක් හටගත්ත සැනින් නැතිවී අනේකයි තයිති වැඩ අපි කරන දෙයක් නෙවෙයි. නමුත් මේක අකමැති වෙන අපි මේ ආරම්මණය බාර ගන්නවා අල්ලා ගන්නවා. තියා ගන්න කැමති වෙනවා නැත්තම් ප්‍රතික්ෂේප කරන්න කැමති වෙනවා. තියා ගන්න එකට අපි කියන ඇල්ම කියලා. ප්‍රතික්ෂේප කිරීමට කියන ගැටීම කියලා. අල්ලාගත්තොත් ඇලීම නැමැති මුලාව හට ගන්නවා. ඇලීම සහ මුලාව. එතකොට එතෙන්ද කියනවා ලෝභ මෝහ කියලා. ප්‍රතික්ෂේප කරොත් විරුද්ධවාදී කියලා. ගැටීම සහ මුලාව හට ගන්නවා. එතකොට කියනවා දේශ මෝහ කියලා. මෙසේ ලෝභ දේශ මෝහ නම් මුතුන ලෝභ මෝහ වශයෙන් සද්දේශ මෝහ වශයෙන් මේ ආරම්මණය හට ගන්නවා. මෙන්න මේකට කියනවා අහංකාරය කියලා. ඔය සාමාන්‍ය සමාජයේ පාවිච්චි කරන්නේ ආඩම්බරයි කියලා වචනයක්. දම්නි පුද්ගලෙක් ඇඳුම් තියනවා නම් වාහනයක් තියනවා දේවල් තියනවා නම් ආදි වශයෙන් කන්නයට පෙන්වන්න කැමති. ඒක අපි සිංහලෙන් හදාගත්ත වචනයක්. ආඩම්බරකම කියන්නේ තමයි අහංකාරය වල අපි. නමුත් අහංකාරය කියන්නේ පාලි වචනයක්. අහං යනු මම කාර්ය යනු කර ගැනීම. එතකොට මොනවද මම කරගන්නේ අනික? සමන්ත තියෙන ඕනෑම දෙයක්. උගත්කම ධනවත්කම බුද්ධිමත්කම දුප්පත්කම රූමත්කම ලෙඩ තමන්ට තියෙනවද? ඒක දන්නේ නැහැ. ඒ පෘථග්ජන කියන එකේ තේරුම අහංකාරයි කියන එක. මේකට තව වචනයක් නා එකතු කරගන්නවා. ස්වාද භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන අවස්ථාවක් ස්වාමීන් වහන්සේ මම කියලා කියන කොපමණකින්ද මේ මම හටගන්නේ? රාදේ කිස් වලින් ලොම් වලින් නිය වලින් දත් වලින් ශරීරයෙන් මම හට ගන්නවා කියලා හැම බුදුරජාණන් වහන්සේ පිටකේ කොතනකවත් දේශනා කරලා දරලා නැහැ. අපේ සමහර උපාසකම් වල පනමඩු වල ඉඳගෙන කිස් වල මම නැහැ ලොම් වල මම නැහැ නිය වල මම නැහැ කියලා ගණන් හදාන කේස් වලට ඒවා කවුරු කියලා දීපුවද මම දන්නේ නැහැ. ඒවට කිසිම අධ්‍යාත්මයක් ගැඹුරක් නැහැ. නිකන් තමා රවටා ගන්නට කාලය ගත කරන්න විතරයි මේ වැඩ කරන්නේ. අර සාරාද සූත්‍රයේ මතකයි රාද සූත්‍රයේ එන්නේ නැති උන්වහන්සේලා ධර්මවා රාදේ යම්කිසි පුද්ගලයෙක් ගාවා අර රූප ආරම්මණය ගන්නකොට ශබ්ද ආරම්මණය ගන්නකොට ගන්ධ ආරම්මණය ගන්නකොට මේ මොහොතේදී එතන ලෝභය තියෙනවා නම් ලෝභයටයි මම කියලා කියන්නේ. ගැටීම තියෙනවා නම් ද්වේෂයටයි මම කියලා කියන්නේ. බය තියෙනවා නම් බයටයි මම කියලා කියන්නේ. මේ විදිහට අල්ල ගන්නා වූ ආරම්මණය බාර ගැනීමට තමයි මම කියලා කියන්නේ. අපි දි මතක් කළා එතනදී ඒ ආරම්මණය ඇති වූ සැනින් නැති වෙන. ඒ ඇති වූ සැනින් නැති වීම ස්වභාවික දෙයක්. අල්ලගත්තොත් කියනවා අපිට අනිත්‍ය දේ නිත්‍ය කොට ගන්නවායි කියලා. අනිත්‍ය දේ නිත්‍ය කොට ගත්තහම ඒක නැති වෙනවා. නැති වුණාට තමන් ළඟ තණ්හා අනුසය කියලා ප්‍රසක් ඉතුරු වෙලා තමයි නැති වෙන්නේ. මම බලන්නකෝ මම කොහෙද ඉන්නේ කියලා. ආරම්මණයක් ආරම්මණයක් පාසා මොහොතක් තුනක් පාසා මේ මම යනු එතකොට ස්කන්ධ පංචකයේ තිබුණ දෙයක් නෙවෙයි. අර සංකල්ප රාගයේ විසින් තමන් විසිතේ හදාගත්ත දෙයක් ළමා කාලෙකට වයස අගට යනතුරු බුදු සමයේ ගැඹුරු තේරුම් ගත්ත නැත්නම් මේ මහමමත්වයේ පෝෂණය කරනවත් අහංකාර වෙනවා. අතට පියාගන්න. පුතග්ජන පුද්ගලයන් තුළ කිසිවෙක් නැහැ නිරහංකාරයි. සියල්ලම අහංකාරයි. මවාගත්ත යම් කිසි නිහතම ආනතිනානි බවක් තියෙනට පුළුවන්. අහංකාරය හඳුනා ගන්න තමයි ඌලඟින් අහංකාරය දුරු වෙන්නේ. අහංකාරය කියන්නේ මම කරගැනීම. එතන අපි වචන තුන ගනිමු. අතිමානී අනතිමානී නිහතමානී කියලා දෙන්න ඕන මේක. අතිමානී කියලා කියන්නේ මානවත්වද බමුණා වැනි මේ අහංකාරය දැඩිව ගත්තා. මාර්ගඵලලාභීත්වයට පත්ී එතනින් එහාට කාමරාග ව්‍යාපාද තුනී කරගනිමින් ඉන්න අනේතුමා වැනි ආගාව තමයි මේ මානේ අඩු හෙවත් නිහත අතහැර දමමි. අනති අනති අනති මානේ. මානේ අඩු. මේ මම කියන මුලාව නැත්තේ බුදුන් රහතුන්ට විතරයි. බුදුන් රහතුන් විතරයි මේ ලෝකේ නිහතමානී. ඔය අපි කියනවා බොහොම නිහතමානී පුද්ගලයයි කියලා. ඒක හදාගත්තට ඒක ධර්මයෙන්ම නෑ හැබැයි. අපි මේ උත්සාහ කරන්නේ නිහතමානී වෙන්න තමයි. මම යන මුලාව දුරු කරන්න. දැන් එතකොට අපි සෑහෙන දුරට ඇවිත් ඉන්නවා. සියල්ල. දැන් සියල්ල විග්‍රහ කරා. දැන් සියල්ල සිතයි. සියල්ල පංච උපාදානස්කන්ධයයි. සියල්ල මමයි. හැබැයි මම කියන එක නෙමෙයි සියල්ල දත් කියලා කියන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව එතන අවසන් වශයෙන් අපි එනවා. මේ නිසා තේරුම් ගත යුතු කරුණ තමයි අපි මෙහෙම සියල්ලක් දන්නේ. මේ සියල්ල යන අපි ළඟ සිදුවෙන සියල්ල පිළිබඳ මනා විශ්ලේෂණයක්. බලන්න කිසිදු ආගමික ග්‍රන්ථයක බුදු සමයේ ධර්ම විනයෙන් පිටතර මේ විග්‍රහය කරලා තියෙන තැනක් තියෙනවද කියලා මේ සීමකට. බුදුරජාණන් වහන්සේගේ දැක්ම, බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම ආයි කාටවත් අලුතෙන් හදන්න ඉතුරු කරන්න අමුතුවෙන් එකතු කරන්න යමක් කියලා නෑ. මේ ක්‍රියාවල ගැඹුරෙන් හිතන්න ඕන අපේ විදුත් හැමදෙනෙක්ම. උන්වහන්සේ සර්වඥ වුණා, සියල්ල දැනගත්තා. මුල් අවුරුදු 22 තුළ උන්වහන්සේ ධර්ම විනයක් දේශනා කළා. මේ ධර්ම විනය තුළ පැහැදිලි කළේ සියල්ල දේශනා කළා කියන එක පිළිගන්න වෙනවා. අවුරුදු 22කට පසු ශික්ෂා පදවන් පනවන්න පටන් ගත්තා. ඒ ශික්ෂා පද දෙන්නේ කොටස ගත්තාම නම් ධර්ම විනය වෙනුවට මට හිතෙනවා ධර්මය නැති විනයක්ද කියලා. ශික්ෂා පද සංවරයෙන් වැරදි නිසා සංවර වෙනවා, සුද්ධලෙක් වශයෙන් සංවර වුණාම පංචස්කන්ධේ ධර්මතාවය දැනගෙන සංවර වෙනව නෙමෙයි. දැන් පංචස්කන්ධේ ඇත්ත ස්වභාවය කුමක්ද? ධර්ම ස්වභාවය කුමක්ද? අරමුණ ගත්තොත් මම. ඒකට තමයි නිත්‍ය කියලා කියන්නේ. එහෙනම් ඒකට තමයි මගේ කියන්නේ. සවතැනක නෙමෙයි. මගේ නම් ඒක තමයි මගේ ආත්මය කියන්නේ. එහෙනම් රූපේ හරි, ශබ්දේ හරි, ගන්ධේ හරි ඒ ආරම්භණය තමයි මම මගේ ආත්මය වෙන්නේ. ඒකට තමයි කියන්නේ නිත්‍ය සුඛ ආත්ම කියලා. මේ නිත්‍ය සුඛ ආත්ම කියල දැනගැනීමක්ද? නෑ, ඒක විශාල මුලාවක්. විශාල මුලාවක්. එහෙනම් අන්තිමට තවත් එකක් විහාට යනකොට ඇත්ත සිද්ධිය මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්ච සියලුම සංස්කාරයන් රූපේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචක සංස්කාරෙට ඔලේ වල ගත්තා. එමු නැත්තම් මේ හටගන්න හැම දෙයක්ම අල්ලගත්තොත් නිත්‍යයි. එහෙනම් නිත්‍ය සුඛාත්මලවත් ඒක මමගේ මගේ ආත්මේ බවට පත් වෙනවා. ඒක තුල අහංකාරයමයි පවතින්නේ. බුදුන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේ කියන්නේ මෙම්මල ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියන එක මුලාවක්. ඒක පෘථග්ජනයද බැයි. උන්වහන්සේ දකින්න කියලා කියන්නේ නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. ඒ මම නොවේ, ඒ මගේ නොවේ, ඒ මගේ ආත්මේ නොවේ. ඒ කියන්නේ කොහොමද මෙතන? ශරීරය නෙමෙයි ආත්මය කියන්නේ. ඒ අල්ලගන්න රූපාරම්මණය, සද්ධාරම්මණය, මනෝආරම්මණය ආදී මොන යම් හෝ ආරම්මණය. අල්ලගත්තොත් මම අල්ලගන්නේ නැත්නම් ඒක අල්ලගන්නවා අල්ලගන්නේ නැහැ කියලා හිතනවා නෙමෙයි. අල්ලගත්තත් කියලා හිතේ කවතනින් කියලා මම අල්ලගන්නවා කියලා නෙමෙයි, බාර ගැනීමමයි මම හදන කාරණේ. ඒක තමයි නිත්‍ය වීමේ ස්වභාවය. බාර නොගැනීම සිදු වෙන්නේ කොහොමද? උපාදා පරිත්තස්සනං චෝ වික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනං. මානනි අල්ලා ගැනීමෙන් පැවුලත් අල්ලා නොගැනීමෙන්. මොනවා අල්ලා ගැනීමෙන්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ආරම්මණයන් අල්ලා නොගැනීමෙන්. අල්ලා නොගන්නවා නම් හටගත්ත දේ නැති වෙනවා. මේ උත්පාද වේ ධම්මිනෝ කියන්නේ මොන ඔතන? මේ බාහිර ලෝකෙදින් දෙයක් නෙමෙයි. උත්පාද හිස්පත් ගැනීම හට ගන්නවා වැය වෙනවා ඒක එකයි තියෙන්නේ. අපිට තියෙන්නේ මේ ස්වාභාවිකත්වයේ පිළිගන්න මේක ස්වාභාවික දෙයක්. දැන් අපි දෙතර මේ ලෝකෙ ගැන කතා කරනකොට සියල්ල කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙන පංච අරමුණු. පංච ద్వාරයන්ගෙන් ගන්නා වූ මනෝ ద్వාරයේ තු අරමුණු හයක් විතරයි. ඒ අරමුණු හයේ එක අරමුණක් විතරයි ඕන මොහොතක ගන්නෙ. ඒ අරමුණේ මම ඉන්නේ. ඒ අරමුණ ගන්න වෙලාවටයි ඒක මමද මගේ නොවේද කියලා බලන්න. සංගාතාවදීනවා ශුඤ්ඤතෝ ලෝකං අරික්ඛං සූ මෝග රාජ සදාතතෝ අත්තාම විත්තිං උහච්චේවං මච්ච කරෝති ආයවං ලෝකං අවෙක්ඛං තම් මච්ච රාජාන පස්සති මෝග රාජ වික්ෂුන්හන්සේ කයිද කර වික්ෂුන්හන්සේ මෝග රාජ උත්‍රේ මෝග රාජේ හැම කල්හිම සිහි ඇතිව සංඛාර ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්න. ශූන්‍යයි කියන්නේ බිඳුවයි කියන එකද? සීරෝ කියන්නේ ඒකද? ඔන්න සියල්ල දැනගන්න හැටි අන්තිමට තේරුම් ගන්න. ඕනෑම මොහොතක මෙන කෙනෙකුට ජීවත් වෙනකොට මිනිසෙක් හරි අනිත් අයගේ තියෙන සංකාර රෝග තමයි දෙවියන්ගේ හරි ප්‍රේතෙන්ගේ හරි දුතින් හරි ඒගොල්ලෝ මේක බලන්න බෑනේ. අපි බලමු. රූප වේදනා සංඥා සංකාර මෙන්න මේ සංකාර ස්කන්ධයේ තියෙන ලෝකය තමයි මේ සංකාර ලෝකය. සංකාරා පරම දුකයන් මහන්සිය වදාලේ ලොකුම දුක මේ සංකාර ස්කන්ධය අල්ලා ගැනීම ඇලින් ගැටීම වශයෙන්. දැන් ඒකේ මොකවත් නැහැ කියන එකද ශූන්‍යයි කියන්නේ. ශූන්‍ය පංචස්කන්ධයේ මමත්වයෙන් මමත්වයෙන් ශූන්‍ය ශූන්‍යකවයෙන් බලන්න කියන්නේ මමත්වයෙන් ශූන්‍ය කියලා බලන්න. රූපෝ, ශබ්දෝ, ගන්ධෝ, රසෝ ආදී වශයෙන් දැක්කලා ඒක ශූන්‍ය වෙන්නේ මමත්වයෙන්. පංචස්කන්ධයේ මමත්වයෙන් යුතුවරේට පංච උපාදානස්කන්ධයේ එතන ඇත්තේ අහංකාරය. අනිත් දුක්ඛානාත්ම නම් වූ මේ විදසුන් නොන ඇති කරන නිරන්තරයෙන් ස්කන්ධ පහෙන් පහට මේක මමත්වෙන් ශූන්‍ය වශයෙන් දලන්නට පටන් ගන්නකොට තමයි කෙනෙක් සෝවාන් වෙනවා කියන්නේ මේක දැසනේ එක. සතරදාගාමී වෙනවා කියන්නේ මේ බැලීමෙන් භාගයක් තුනී වෙන එක කාමරාග ව්‍යාපාද. අනාගාමී වෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන් තුනී වෙන එක. ඉතිහා වෙනත් ධර්ම දේශනාව කතා කරමු. නොන නොගියදුර ගැන කතා කරන්න අවශ්‍ය නැහැ කෙනෙක් අපි යන්න පටන් ගනිමු මේක. දැන් බලන්න එහෙමනම් ශුන්‍යතෝ ලෝකං කියන්නේ මේ බාහිර ලෝකෙ මොකවත් නැහැ කියන එක නෙමෙයි. උන්වහන්සේගේ ලෝකය මොකක්ද? බඹයක් පමණ ශරීරය. පමණක් නෙමෙයි බඹයක් ගන්න ශරීරය අතිකරන පවතින රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය හටගන්න අවශ්‍යයි ලෝකෙ ජීවත් වෙන්නට. ඒ පරම සත්‍ය මමත්වයෙන් ශූන්‍ය බවයි. ඔන්න සියල්ල. එබැවින් සද්ධාකාමී පින්නතුනි. ඒගොල්ලෝ බුදු පියාණන් මහන්සේ වදාළ නිර්වෝල් නිර්මලෝ සහම ප්‍රයෝජතර ඔබ සැනසෙන්නට කැමති නම් මෙලෝ වශයෙන් අර කාම සුඛය කියන 16 න් එකේ සුඛය ඉක්මවා කාමග්ග සුඛය නම් වූ 16 න් 15 සුඛය එවත් සම්හක්කේ සුඛය විඳින්නා නැති බැවින් මේකට අවීදිත සුඛය කියලා කියන්නේ. විඳින්නා යනු අර මම කියන ඉන්නවා කියන එකයි. මමත්වයෙන් ශූන්‍ය වෙනකොට එතන නැත්තේ විඳින්නේ විඳීම පවතිනවා. අපි එකට කියනවා සියල්ල දැනගන්න ඕයි කියලා. එසේනම් පිළෝගුරු බුදු පියාණන් වහන්සේගේ මගේ යමින් ඔබ හැමතත් මේ සංසාර ගමනේදී මම නිසා ඇති කරන දුක්ඛස්කන්ධයන්ගෙන් නිදහස් වෙන්නට නම් මේ කියන සියල්ල මෙසේ දැනගෙන සියල්ල මමත්වයෙන් ශූන්‍ය බව දැනගන්න තේරෙයි. බණ ඇසීම යනු කල්යාණ මිත්‍ර සේවනයෙන් මෙන්න මේ කොටස තේරුම් ගැනීම විනා කවි වලට සවන් දීම හෝ කතන්දර වලට සවන් දීම හෝ රංගනයක් දැක්වීම හෝ නොවේ කියන එක තේරුම් ගන්න. අපේ රටේ අය කොතරම් සරල තැනකද මේ ඉන්නේ. මෙන්න මේ තේරුම් කර දීම අපේ උත්සාහයයි. අපි නම් ධර්මානුශාසනාවෙන් නවත්තන්නේ නැහැ. මේ එක පැත්තකින් පෙන්වන්නේ. අද අපි ඒ සඳහා උදව් කරගන්න ලැබුවා. සබ්බ සූත්‍රය උදව් කරගන්න ලැබුවා. ඒ වගේම නිද්දේශික සූත්‍රය උදව් කරගන්න ලැබුවා. පංචරාජ්‍ය සූත්‍රය උදව් කරගන්න ලැබුවා. මොගරාජ සූත්‍රයෙන් ගාථාවක් ගම ලැබුවා. ඔබ හැම දෙනාටමත් එනම් මේ කියන ආකාරයට සියල්ල දැනගත්තොත් සියල්ල මම නොවන බව සහ සියල්ල මමත්වෙන් කිස් බව තේරුම් ගන්නට ලැබීම තුළින් සැබෑවටම අහංකාරය දුරු කරගෙන මෙලෝ වශයෙන් මේ ලෝකෝත්තර අම්මෝ තනසීම ලබා ගන්නට පුළුවන් වේවි. එසේ කර ගැනීමට ඔබ හැම දිනාට ප්‍රඥායත විවරවීමට මේ ධර්මානුශාසනාව හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනා කරමින් ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව අවසන් කරන ලබනවා. හැම දිනාටම පෙරවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැද්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.